بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألف لام ميم غلبت الروم في أدنى الأرض وهم من بعد غلبهم سيغلبون في بضع سنين لله الأمر من قبل ومن بعد ويومئذ يفرح المؤمنون بنصر الله ينصر من يشاء وهو العزيز الرحيم وعد الله لا يخلف الله وعده ولكن أكثر الناس لا يعلمون يعلمون ظاهرا من الحياة الدنيا وهم عن الآخرة هم غافلون ألف لام ميم රෝමවරු පරාජය කරනු ලැබුවහ. අසල්වැසි දේශයේහි ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසුව ජයග්‍රාහී වන්නෝය. එය වසර කීපයකිනි. පෙරද පසුවද බලය අල්ලාහටමය. විශ්වාසිකයෝ එදින ප්‍රීතිවන්නෝය. අල්ලාහගේ උදව්වෙනි. ඔහු අබිමත කෙනෙකුට උදව් කරන්නේය. ඔහු සර්ව බල සම්පන්නය, අපරමිත දයාන්විතය. මෙය අල්ලාහගේ පොරොන්දුවකි. අල්ලාහ කිසිදාක ඔහුගේ පොරොන්දුව කඩ නොකරයි. එහෙත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා ඒ බව නොදනිති. ඔවුන් මෙලව ජීවිතේ බාහිර දෑ දනිති. තවද ඔවුහු පරලොව ගැන නොතකති. أولم يتفكروا في أنفسهم ما خلق الله السماوات والأرض وما بينهما إلا بالحق وأجل مسمى وإن كثيرا من الناس بلقاء ربهم لكافرون أولم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين من قبلهم كانوا أشد منهم قوة وأثاروا الأرض وعمروها أكثر مما عمروها وجاءتهم رسلهم بالبينات فما كان الله ليظلمهم ولكن كانوا أنفسهم يظلمون ثم كان عاقبة الذين أساءوا السوء أن كذبوا بآيات الله وكانوا بها يستهزئون أوه تمان ගැන කල්පනා නොකළෙහිද අහස්ද මහ පොළවද ඒ දෙක අතර ඇති දෑද පරම සත්‍ය සහ નિયમિત කාලයේ හේතුවෙන් මිස අල්ලාහ් නිර්මාණය නොකළේය. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා සැබවින්ම ඔවුන්ගේ පරමාධිපති සම්මුඛ වීම ගැන විශ්වාස නොකරති. ඔවුන්ට පෙර වූ අයගේ අවසානය කෙසේ වීදැයි දැක ගැනීම පිණිස ඔවුහු මහ පොළවෙහි සංචාරය නොකළෙහිද ඔවුහු මොන්ට වඩා ශක්තියෙන් බලවත් වූහ. තවද ඔවුහු මහ පොළව අස්වැද්දූහ. තවද මොවුන් එය පාලනය කළාට වඩා ඔවුහු එය පාලනය කළෙහිය. තවද ඔවුන්ගේ රසූල්වරු පැහැදිලි සංඥා සහිතව ඔවුන් වෙත පැමිණියහ. එබැවින් අල්ලා ඔවුනට අසාධාරණ නොකළේය. නමුත් ඔවුහු තමන්ටම අසාධාරණ කරගත්හ. පසුව ඔවුන් අල්ලාගේ වදන් ප්‍රතික්ෂේප කොට තවද ඔවුන් ඒවා සමච්චලයට ලක් කළ හේයින් දුෂ්ටකම් කළ අයගේ අවසානය නපුරු විය. අල්ලාහු යබ්දඋල් ඛල්ක තුම්ම යුඊදුහු තුම්ම ඉලෛහි තුර්ජඋන් وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ وَلَمْ يَكُنْ لَهُمْ مِنْ شُرَكَائِهِمْ شُفَعَاءُ وَكَانُوا بِشُرَكَائِهِمْ كَافِرِينَ وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَهُمْ فِي رَوْضَةٍ يُحْبَرُونَ وَأَمَّا الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ فَأُولَٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ الله නිර්මාණය ප්‍රතිමෝත්පාදනය කරන්නේය. ඉන්පසුව ඔහු එය ප්‍රතිඋත්පාදනය කරන්නේය. පසුව ඔහු වෙතය නුඹලා ආපසු ගෙන යනු ලබන්නේ. අවසාන හෝරාව එළමෙන දින අපරාධකාරයෝ තුෂ්ණිම් භූත වෙති. තවද ඔවුන් ආදේශ තැබූ ඔවුන්ගේ සමානයන්ගෙන් ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නෙකු ඔවුන්ට නැත. තවද ඔවුහු එදින ඔවුන්ගේ සමානයන් ප්‍රතික්ෂේප කරති. තවද අවසාන හෝරාව එළඹෙන දින එදින ඔවුහු කණ්ඩායම්වලට වෙන්වන්නෝය. විශ්වාස කර යහකම් කළ අය ස්වර්ග උයනක ප්‍රමෝදමත් වෙති. තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන්ද පරලොව සම්මුඛ වීමද බොරු යයි කී අය ඔව්හුමය දඩුවමෙහි භාජනය කරනු ලබන්නෝ. ෆසුබ්හානල්ලාහි හීන තුම්සූන වහීන තුස්බිහූන් වලහුල් හම්දු ෆිස්සමාවාති වල් අර්දි වඅශියන් වහීන තුස්හිරූන් يخرج الحي من الميت ويخرج الميت من الحي ويحيي الأرض بعد موتها وكذلك تخرجون එනිස නුඹලා සවස් යාමයට එළඹෙන විටද නුඹලා අරුණෝදයේ පිබිදෙන විටද අල්ලාහ්ව සුවිසුද්ධ කරව. අහස්හි සහ මහ පොළොවේහි සියලු පැසසුම් අල්ලාහ් තමය. තවද අපරභාගයේදීද නුඹලාගේ දිවා කාලයේදීද ඔහු සුවිසුද්ධ කරව. ඔහු මලවුන්ගෙන් ජීවීන් බිහි කරයි. තවද ජීවීන්ගෙන් මලවුන් බිහි කරයි. තවද එය මලපසු මහ පොළොවටද ජීවය ලබා දෙයි. එලෙසම නුඹලා මැරුණු තත්වයේ සිට බැහැර කරනු ලබන්නේ. وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُمْ مِنْ تُرَابٍ ثُمَّ إِذَا أَنْتُمْ بَشَرٌ تَنْتَشِرُونَ وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّلْعَالِمِينَ وَمِنْ آيَاتِهِ مَنَامُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاؤُكُمْ مِنْ فَضْلِهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَسْمَعُونَ ඔහු නුඹලා පසින් මැවීම ඔහුගේ සංඥාවන්ගෙන්ය. පසුව නුඹලා පොළව පුරා විසිර යන මිනිසුන්ය. ඔවුන් කෙරෙහි නුඹලා සැනසුම ලැබීම පිණිස නුඹලාගෙන්ම නුඹලාට භාර්යාවන් නිර්මාණය කිරීමද නුඹලා අතර සෙනෙහසද දයාලුභාවයද ඇති කිරීම ඔහුගේ සංඥාවන්ගෙන්ය. මෙනෙහි කරන ජනයාට සැබවින්ම එහි සංඥායත. තවද අහස් සහ මහ පොළොව මෙවීමද නුඹලාගේ භාෂා සහ නුඹලාගේ වර්ණ වෙනසද ඔහුගේ සංඥාවන් ගෙන්ය. දැනුමැති අයට සැබවින්ම එහි සංඥායත. තවද රාත්‍රියෙහි සහ දහවලෙහි නුඹලාගේ නින්දද ඔහුගේ වරප්‍රසාදයෙන් දිවි පැවැත්ම නුඹලා සොයා ගැනීමද ඔහුගේ සංඥාවන් ගෙන්ය. සවන් දෙන ජනයාට සැබවින්ම එහි සංඥායත. وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا إن في ذلك لآيات لقوم يعقلون ومن آياته أن تقوم السماء والأرض بأمره ثم إذا دعاكم دعوة من الأرض إذا أنتم تخرجون وله من في السماوات والأرض كل له قانتون وهو الذي يبدأ الخلق ثم يعيده وهو أهون عليه وله المثل الأعلى في السماوات والأرض وهو العزيز الحكيم තවද භීතිය සහ බලාපොරොත්තුව ජනනය කිරීමක් ලෙස නුඹලාට විදුලිය කෙටීම දැක්වීමද ආහසින් වැසි ජලය එවීමද එය මලපසුව මහ පොළොව එමගින් යලි ජීවය ලැබීමද ඔහුගේ සංඥාවන් ගෙන්ය. වටහා ගන්නා ජනයාට සැබවින්ම එහි සංඥායත. තවද ඔහුගේ අනින් අහස් සහ මහ පොළොව තිරසාරව පැවතීමද ඔහුගේ සංඥාවන් ගෙන්ය. තවද මහා පොළවෙන් පිටත් වන ලෙස ඔහු නුඹලා වරක් කැඳ වූ විගස එවිට නුඹලා පිටත් වන්නේහුය. අහස් හි සහ මහා පොළවෙහි සියල්ල ඔහුගේය. සියල්ල ඔහුට කීකරුය. ඔහුමය නිර්මාණයෙන් ප්‍රථමෝත්පාදනය කරන්නේත් පසුව එය යළි බිහි කරන්නේත්. එය ඔහුට ඉතා පහසුය. අහස් හිද මහා පොළවෙහිද ඇති උතුම් ගුණාංග ඔහුටමය. ඔහු سرو بلداري سرو براقني ضرب لكم مثلا من أنفسكم هل لكم مما ملكت أيمانكم من شركاء فيما رزقناكم فأنتم فيه سواء تخافونهم كخيفتكم أنفسكم كذلك نفصل الآيات لقوم يعقلون بل اتبع الذين ظلموا أهواءهم بغير علم فَمَنْ يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ ඔහු නුඹලාට නුඹලාගෙන්ම උපමාවක් ගෙනහැර දක්වයි. නුඹලාට අප පිරිනමා ඇතිද නුඹලා සමග සමසේ බෙදා ගන්නා නුඹලාගේ දකුණත් හිමි කරගත් අයවන වහලුන්ගෙන් නුඹලාට සහකාරයෙක් සිටින්නේද? නුඹලා එකිනෙකාට බියවන අන්දමින් නුඹලා ඔවුනට බිය වෙනවාද? වටහා ගන්න ආය වෙත අපි වදන් මෙසේ පැහැදිලි කරන්නෙමු. නමුත් වැරදි කරන්නෝ කිසිදු දැනුමකින් තොරව තම ආශාවන් අනුගමනය කරති. අල්ලා නොමග යොමු කළ අයෙකුට මග පෙන්වන්නේ කවරෙක්ද? ඔවුනට උදව් කරන්නෝද නැත. فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فطرة الله التي فطر الناس عليها لا تبديل لخلق الله ذلك الدين القيم ولكن أكثر الناس لا يعلمون منيبين إليه واتقوه وأقيموا الصلاة ولا تكونوا من المشركين من الذين فرقوا دينهم وكانوا شيعا كل حزب بما لديهم فرحون إنساء الله منساء موايت السبابيانو සත්‍යයට පක්ෂව අවංකව ධර්ම විශ්වාසයේ වෙත නුඹගේ මුහුණු යොමු කරනු. අල්ලාහගේ නිර්මාණයෙහි වෙනස් වීම නැත. රිජුඋද්දීන් එනම් ධර්මය ඒවේ. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා නොදනිති. පසු තැවිලි වී ඔහු වෙත හැරෙව්. ඔහුට බිය පැතිමත් වව්. තවද සලාතය ඉටු කරව්. නුඹලා ආදේශ තබන්නන් අතුරින් කෙනෙකු නොවව් තමන්ගේ ධර්මය ભેදකොට නිකාය ඌවන්ගෙන් එක් එක් පක්ෂය තමන් කෙරෙහි ඇති දෙයින් ප්‍රීති වෙති. වයිසා මස්සන්නා සදුරුන් දඅව් රබ්බහුම් මුනිබින ඉලෛහි ثم إذا أذاقهم منه رحمة إذا فريق منهم بربهم يشركون ليكفروا بما آتيناهم فتمتعوا فسوف تعلمون أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَانًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا بِهِ يُشْرِكُونَ ජනයාට විපතක් සිදු වූ විට ඔහු තම පරමාධිපති වෙත පසු තැවිලි වී ඔහු කැඳවති. ඉන්පසුව ඔහු ඔවුන්ට තම දයාලුවෙහි ආස්වාදය ලැබීමට සැලැස්කූ විට ඔවුන්ගෙන් පිරිසක් තම පරමාධිපතිට සමානයන් තබති. ඔවුන් එසේ කරන්නේ අප ඔවුන්ට දුන් දෑට ගුණමකු වීම පිණිස අනුභව කරව ප්‍රතිවිපාකය නුඹලා මතු දැනගන්නෝය. නැතිනම් ඔවුන් ඔහු හා සමානයන් තබන දෑ එනම් සත්‍ය බව පවසන බලයක් අපි ඔවුන්ට පහළ කළෙමුද. وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ فَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ذَلِكَ خَيْرٌ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ ජනයාට දයාලුවෙහි රස විඳීමට අප සැලැස් වූ විට ඔවුහු එයින් කුල්මත් වෙති. තවද ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දැයින් ඔවුන්ට නපුරක් සිදු වූ විට ඔවුහු කලකිරීමට පත්වෙති. අල්ලාහ් තමාට අභිමත වූ අයට භෝජනය සැබවින්ම පතුරවන්නේය. තවද තමාට අභිමත අයට එය හකුළුවන බව ඔවුහු නොදකින්නේහිද? විශ්වාස කරන ජනයාට සැබවින්ම එහි සංඥා ඇත. එනිසා කිට්ටු ඥාතියාට ඔහුගේ උරුමය ලබා දෙව්. තවද දිලින්දාටද මගියාටද ඔවුන්ගේ උරුමයන් ලබා දෙව්. අල්ලාහ්ගේ සොම්නස පතන අයට ඒ ඉතා හොඳය. තවද ඔවුහුය සැබෑ ජයග්‍රාහකයෝ වන්නේ. වමා ආතයිතුම් මිද්දිබල් ලියර්බුව ෆී අම්වාලින් නාසි ෆලා යර්බූ ඉන්දල්ලාහ් وَمَا آتَيْتُم مِّن زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الْمُضْعِفُونَ اللَّهُ الَّذِي خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ هَلْ مِن شُرَكَائِكُم مَّن يَفْعَلُ مِن ذَٰلِكُم مِّن شَيْءٍ سبحانه وتعالى عما يشركون ජනයාගේ වස්තුවෙන් වැඩෙනු පිණිස නුඹලා දෙන පොලිය අල්ලාහගේ සන්නිධානයේ වැඩි නොවන්නේය. නමුත් අල්ලාහගේ සොම්නස අපේක්ෂා කරමින් නුඹලා දෙන සකාත් වැඩි වනු ඇත. එසේ දෙන අය ඔව්හුමය ඔවුන්ගේ ධනය වැඩි කරගත්තෝ. නුඹලා මැව්වේ අල්ලාය. ඉන්පසු ඔහු නුඹලාට ආහාර ලබා දුන්නේය. පසුව නුඹලා මැරෙන්නට සලස්වන්නේය. අනතුරුව නුඹලාට ජීවය ලබා දෙන්නේය. අල්ලාහ සමග නුඹලා තබන නුඹලාගේ සමානයන් අතුරින් ඒ කිසිවක් කරන කෙනෙකු සිටීද? ඔහු සුවිශුද්ධය. තවද ඔවුන් සමානයන් තබන දෙයින් ඔහු අති උත්කෘෂ්ඨය. وهو الفساد في البر والبحر بما كسبت أيدي الناس ليذيقهم بعض الذي عملوا لعلهم يرجعون قل سيروا في الأرض فانظروا كيف كان عاقبة الذين من قبل كان أكثرهم مشركين فأقم وجهك للدين القيم من قبل أن يأتي يوم لا مرد له من الله يومئذ يصدعون من كفر فعليه كفره ومن عمل صالحا فلأنفسهم يمهدون ليجزي الذين آمنوا وعملوا الصالحات من فضله إنه لا يحب الكافرين මිනිසුන් ගේම අත් ඉපයුද හේතු කොටගෙන ගොඩ බිමෙහිද මුහුදෙහිද දුෂ්ටකම් ඉස්මතු වී ඇත. ඔවුන් කළ දෑහි ඇතැම් කොටසක ඔවුන් රස විඳීම සඳහා එමගින් දුෂ්ටකම් කිරීමෙන් ඔවුන් හැරෙනු පිණිස නුඹලා මහ පොළොවෙහි සංචාරය කොට පෙර සිටි අයගේ අවසානය කෙසේ වීදැයි බලව් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සමානයන් තබන්නෝ වූහැයි නබි මුහම්මද් පවසව්. ඒ නිසා නබි මුහම්මද් අල්ලාහ්ගෙන් එය වැළැක්විය නොහැකි දිනය එළැඹීමට පෙර නුඹ නුඹගේ මුහුණ ඍජුව ධර්මයේ වෙත යොමු කරව. ජනයා එදින සීසී කඩ යන්නෝය. යමෙක් ප්‍රතික්ෂේප කළේද ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම ඔහු මතය. තවද යමෙක් යහකම් කළේද ඔහු තමන්ගේම විජයග්‍රහණය සඳහා සූදානම් වෙති. විශ්වාස කර යහකම් කළ අයට ඔහුගේ වරප්‍රසාදයෙන් පළ විපාක දෙනු පිණිස සැබවින්ම ඔහු ප්‍රතික්ෂේප කරන්නන් ප්‍රිය නොකරන්නේය. ومن آياته أن يرسل الرياح مبشرات وليذيقكم من رحمته ولتجري الفلك بأمره ولتبتغوا من فضله ولعلكم تشكرون ولقد أرسلنا من قبلك رسلا إلى قومهم فجاءوهم بالبينات فانتقمنا من الذين أجرموا وكان حقا علينا نصر المؤمنين شبارانچي පැවසීම සඳහාද ඔහුගේ දයාලුවෙන් නුඹලාට රස විඳීම සැලැස්වීම පිණිසද ඔහුගේ අනින් නැව් ගමන් කිරීමටද ඔහුගේ දායාදයන්ගෙන් නුඹලා සොයාගනු පිණිසද නුඹලා ගුණගරුක වීම පිණිසද සුළඟ එවීම ඔහුගේ සංඥාවන්ගෙන්ය. එමෙන්ම නුඹලාට පෙර ඔවුන්ගේ ජනතාවන් වෙත අපි රසූල්වරුන් එවෙමු. ඔව්හු ඔවුන් වෙත පැහැදිලි සංඥාවන් ගෙන ආහ. ඉන්පසුව වැරදිකරුවන්ගෙන් අපි පළිගත්තෙමු. විශ්වාසිකයින්ට උදව් කිරීම අප සතු අයිතියකි. අල්ලාහු ල්ලදි යුර්සිලු රියාහ ෆතුසිරු සහාබා فتثير سحابا فيبسطه في السماء كيف يشاء ويجعله كسفا فترى الودق يخرج من خلاله فإذا أصاب به من يشاء من عباده إذا هم يستبشرون وإن كانوا من قبل أن ينزل عليهم من قبله لمبلسين فانظر إلى آثار رحمة الله كيف يحيي الأرض بعد موتها إن ذلك لمحيي الموتى وهو على كل شيء قدير الله سلان إيواني إيويت إيا ولا كل نغماني පසුව ඔහු තමාට අභිමත පරිදි අහසේ එය විසිරුවන්නේය. තවද ඔහු එය කොටස් බවට පත් කරන්නේය. ඉන් පසුව ඒ තුලින් වැසිදිය පතිතවනු නුඹ දකින්නේය. ඔහු තම ගැත්තන්ගෙන් ඔහු අභිමත වූ අය මත එය පතිත වූ විට ඔවුහු ප්‍රීතියට පත්වන්නාහ. එය ඔවුන් වෙත පහළ කිරීමට මොහොතකට පෙර ඔවුන් බලාපොරොත්තු සුන් වී සිටියද. එබැවින් අල්ලාහ්ගේ දයාලුවේ සලකුණු දෙස බලව. එය මල පසුව මහ පොළවට ඔහු පණ දෙන්නේ කෙසේද? එසේම මල උඩට සැබවින්ම ජීවය දෙන්නාද ඔහුමය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බල සම්පන්නය. وَلَئِنْ أَرْسَلْنَا رِيحًا فَرَأَوْهُ مُصْفَرًّا لَّظَلُّوا مِن بَعْدِهِ يَكْفُرُونَ فإنك لا تسمع الموتى ولا تسمع الصم الدعاء إذا ولوا مدبرين وما أنت بهادي العمي عن ضلالتهم إن تسمع إلا من يؤمن بآياتنا فهم مسلمون අප සුළඟක් ඒවා එමගින් අස්වනු කහ පැහැගැන්වීම ඔවුන් දුටුහොත් ඉන්පසුවද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නෝම වෙති. නබි මුහම්මද් සැබවින්ම මල උනට ඇසෙන්නට සැලැස්වීම නුඹට නොහැකිය. තවද ඔවුන් පිටුපා යන විට මිහිරන්ට ඇරියුම ඇසෙන්නට සැලැස්වීමද නුඹට නොහැකිය. එමෙන්ම නුඹ ඔවුන්ගේ නොමග යැවීමෙන් අන්දයින් යහමගට යොමු කරන්නෙකු නොවේ. අපගේ වදන් කෙරෙහි විශ්වාසය තබා අවනත වන අයට පමණක් සවන් දීමට සැලැස්වීමට නුඹට හැකිය. අල්ලාහු ල්ලදී ඛලකකුම් මින් ධුඅෆින් සුම්ම ජඅල මින් බඅදි ධුඅෆින් ඛුවා ثم جعل من بعد ضعف قوة ثم جعل من بعد قوة ضعفا وشيبة يخلق ما يشاء وهو العليم القدير ويوم تقوم الساعة يقسم المجرمون ما لبثوا غير ساعة كذلك كانوا يؤفكون وقال الذين أوتوا العلم والإيمان لقد لبثتم في كتاب الله إلى يوم البعث فهذا يوم البعث ولكنكم كنتم لا تعلمون فيومئذ لا ينفع الذين ظلموا معذرتهم ولا هم يستعتبون نبلا دبلا تطوين موي الله إن پسو نبلا ت دبلا تطوين پسو شكتية لبادنية أنا تروى شكتية پسو දුබල බවද නරකෙස්ද ඇති කලේය. ඔහුට අභිමත දෑ ඔහු මවන්නේය. ඔහු සර්වඥය. ඔහු සර්ව බල සම්පන්නය. අවසාන හෝරාව එළඹෙන දිනේ අපරාධකාරයෝ තමන් පැයකට වඩා නැවතී නොසිටි බව දිවුරති. එලෙසම ඔවුන් ලෞකික ජීවිතයේදී රවටනු ලැබුවේ. සැබවින්ම අල්ලාහගේ ලිඛිත නියෝග අනුව මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ දක්වා නුඹලා මහ පොළොවෙහි සිටියහ. මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනය මෙයයි. නමුත් නුඹලා දැන සිටියේ නැතයි ඥානය සහ විශ්වාසය දෙන ලැබූ අය කියති. එදින ඔවුන්ගේ සමාව අයදීම පලක් නොවන්නේය. තවද සමාව අයදින ලෙස ඔවුනට කියනු නොලබන්නේය. ولقد ضربنا للناس في هذا القرآن من كل مثل ولئن جئتهم بآية ليقولن الذين كفروا إن أنتم إلا مبطلون كذلك يطبع الله على قلوب الذين لا يعلمون فاصبر إن وعد الله حق ولا يستخفنك الذين لا يوقنون ජනයාට අවබෝධ කරවිය හැකි පරිදි මෙම කුර්ආනයේහි සෑම ආකාරයකම උපමා සැබවින්ම අපගෙන හැර දක්වා ඇත. නමුත් නුඹ ඔවුන්ට සංඥාවක්ගෙන ආවහොත් නුඹලා අසත්‍ය අනුගමනය කරන්නන් මිස නැතයි විශ්වාස නොකළ අය කියනෝමය. නොදන්නා අයගේ සිත්වලට අල්ලාහ් මෙසේය මුද්‍රා තබන්නේ. එනිසා නබි මුහම්මද් ඉවසව්. සැබවින්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑය. තරයේ විශ්වාස නොකරන අය නුඹව සුළුකොට නොතැකිය යුතුයි.